සෝ ඥාති ධම්මෝච අයං නිදස්සිතෝ ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදේවත් වාසනාවන්ත පින්තුනි මයිකල් දසිල්වා මහත්මයාත් ඒ වගේම පුෂ්පානෝනා මහත්මියත් මේ ඥාති මිත්‍රාදීන් බොහෝ දිනක ඒකරාශී කරගෙන අද දින ඊටාම වටිනා කෘතවේදී පින්කම සිදු කරලා නිමාවටපත් වෙච්ච අවස්ථාව මම හිතන්නේ සති ගානක් මාස ගානක් විහිස මහන්සි වෙලා බොහොම සැලසුම් කළා ඊටාම ලස්සනට අලංකාරවත්ව මේ පින්කම සිදු කළා මීට මාස 3කට කලින් මිය ගිය ආදරණීය සහෝදරිය හේමා දිසානායක මහත්මිය වෙනුවෙන් දයාබර සොහිරියක් වශයෙන් ඥාතිවරු වශයෙන් හිත මිත්‍රාදීන් වශයෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකමයි මේ සිදු කරලා නිමාවටපත් වුනේ පින්කමට සහභාගී වුණු පින්නතුනේ හැම දෙනෙක්ම සතුටටපත් වන්න ඔබේම දෑතින් ඔබේම නිවසේ ඔබේම ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ඔබේම අමතාත්ත්ව වෙනුවෙන් කළා වූ පින්කමක්සේ කියලා හිතලා සතුටටපත් වන්න ඔබේ දෑතින් මේ දානීය පූජා කළේ මේ තුන් ලෝකයක් සනසවදාල සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්ය මේ බුද්ධ පූජා පැවැත්වුවේ කියලා හිතේ ශ්‍රද්ධාව ප්‍රසාදය ඇති කරගන්න ඔබ මේ දානීය පූජා කළේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේගෙන් පටන් ගත්තු සරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලාගෙන් සෝභමාන වෙච්ච ගෞතම සම්බුද්ධ ශාසනය බබලවපු ඒ උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් ය මේ දානීය පූජා කළේ කියලා සතුටටපත් වන්න. ඉතින් අද දින පින්කම දිහා බලන විට මේක ඥාති ධර්මයක් කෘතවේදී පින්කම. සෝ ඥාති ධම්මෝ ඡයං නිදස්සිතෝ මේ නිදර්ශනය මේ ක්‍රියාව ඥාති ධර්මයක්. ඥාති ධර්ම කියන ඒවා අපි එකතකින් ජීවත් වෙලා ඉන්න අය හැටියට සිදු කරනවා අනිත් අතින් මිය ගියාට පස්සේ සිදු කරනවා. ඉතින් කෙනෙක් මිය ගියාට පස්සේ කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකමයි මේ සිදු කරන්නේ. දානමය වශයෙන්, සීලමය වශයෙන්, මෛත්‍රී භාවනාමය වශයෙන් අපේ සිතේ පින් සිටිවිලි ඇති කරගෙන ඒ ඇති කරගත්තා වූ උතුම් පුණ්‍ය ඵලයයි මිය ගිය ඥාතීන්ට අපි අනුමෝදන් කරන්නේ. ඉතින් ඒ පින්කමයි මේ තම මැනවින් සිදු කළේ. පින්තුනි අපේ ඥාතික යුතුයකම් සිදු කරද්දී බොහෝ විට අපි ඉන්න කාලේ ඔවුනොන්ට ආහාර පාන ආදියෙන් ඇඳුම් පැළඳුම් වලින් බෙහෙත් හේත් වලින් අපි උදව් කරනවා. මේක තමයි සාමාන්‍ය ලෝකේ කරන උදව්ව. මේ පින්තුණු තේ දේ කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව බැලුවොතින් අපි යම්කිසි කෙනෙකුට ආදරය නම් ඇත්තටම මෛත්‍රිය සාගත නම් ඒ කෙනාට කොහොමද උදව් කරන්නේ කියන ආකාරයේ බුදුහාඳුරු දේශනා කළා. ඒ අය මේ කාලේ ජීවත් වෙලා ඉන්නකොට සතුටින් ජීවත් වෙනා වගේම මිය ගියාට පස්සේ ඒ අයගේ ජීවිතය මේ ලබල තියෙන තත්ත්වයට වඩා ඉහළ තැනකට ගෙන යන්නට ආධ්‍යාත්මික වශයෙන් උදව් කරන්නට ඕන. අන්නේ උදව්ව කළොත් තමයි ඇත්තටම කෙනෙක් මිය ගියාට පස්සේ අපට දුක් නොවි ඉන්නට පුළුවන්කම තියෙන්නේ. ඔබත් කල්පනා කරලා බලන්න ඔබ ළඟින් ආශ්‍රය කරන ඔබ ඊටාම ආදරය කරන අයට මේ යුතුයකම ඇත්තටම ඔබ කළද තියෙන කියලා බලන්න. ඒක නම් මිය ගියාට පස්සේ මේ ලබා තියෙන මනුස්ස ජීවිතයට වඩා ඉහළ තැනකට යන්නට ඔබ ඇත්තටම ඔබේ දරුවන්ට උදව් කළා තියෙද කියලා බලන්න. ස්වාමි භාර්යාවන්ට උදව් කළා තියෙද? අම්මට තාත්තට උදව් කළා තියෙද කියලා බලන්න. මෙන්න මේක තමයි පින්තුනි සැබෑ උපකාරය වෙන්නේ. මේ උපකාරය කොහොමද සිදු කරන්නේ කියලා දක්වලා තියෙන සූත්‍රවල එකක් තමයි එයාගේ ශ්‍රද්ධා සම්පතිය දිනු උදව් කරන්නට ඕන. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන් කෙරෙහි ප්‍රසාදය දිනු වෙනට එයාට බණහනට අවස්ථා සලසන්නට ඕන. ඒ වගේම සිල්වන්ත භව දිනු වෙනට උදව් කරන්නට ඕන. ශ්‍රුතවන්ත භවයේ දිනු කරන්නට උදව් කරන්නට ඕන. දන් දීම අත්‍යවශ්‍යම කුරුදු කරන්නට ඕන. එයාගේ නුවණ දිනු කරන්නට ඕන. ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතවත් භාවය ත්‍යාගී භාවය සහ ප්‍රඥාව මෙන්න මේ කරුණ පහ යම්කිසි කෙනෙක් දියුණු කරනවා නම් ඒ කෙනාට මේ ජීවිතය වශයෙන්ම නිරෝගී සම්පත්තිය දිගාසිර සම්පතිය ලබන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ කෙනා මිය ගිහලා යම්කිසි ඉහළ තැනක උපදිනට බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ සඳහා මේ කරුණ පහම ඉවහල් වෙන්නේ කියලා. අපි බොහෝ දෙනෙක් මරණාසන්න මොහොත වෙනට බයයි. ඇයි බය වෙන්නේ? බය වෙන්නේ තමන්ට තියෙන මේ සම්පත්තිය අහිමි වෙනකොට බයයි. රැකියාව අහිමි වෙයි කියලා බයයි. මේ ඥාතින් ටික අහිමි වෙයි කියලා බයයි. මෙන්න මේ බයෙන් නිදහස් වෙන්න නම් මේ කරුණු පහ ශ්‍රද්ධාව, සීලය, සෘතවන්ත භාවය, ත්‍යාගවන්ත භාවය, ප්‍රඥාව මෙන්න මේ කරුණු ටික අපි දිනු කරලා ඉනවන නම් පින්නතුනේ ඇත්තටම අපි බිය වෙන්න ඕනේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔබ මේ ආත්ම භාවයේ හොඳ වෘතියක් කරනවා නම් මේ පින්කනුත් එක්කම කරනවා නම් ඔබට ඊළඟ ආත්ම භාවෙත් මේ වෘතියම හම්බ වෙනවා. ඔබ ඉංජිනේරුවෙක් නම්, වෛද්‍යවරයෙක් නම්, වෙනත් කියලා රැකියාවක් කරනවා නම් මේ පින්කම ලානිසංසයෙන්ම ඊළඟ ආත්ම භාවය ඉපදෙන්නේ මේ පරිසරයට වටා පිටව සකස් කරගෙන. ඔබ වෛද්‍යවරයෙක් නම් ඇතැම් විට ඊළඟ ආත්ම භාවෙත් වෛද්‍යවරයෙක් වෙන සියලුම පහසුකම් සහිතව ඇතැම් විට වෛද්‍යවරියක් වෙන අම්ම කෙනෙකුගේ කුසින් ඉපදෙන්නත් පුළුවන්. මෙන්න මේ ධර්මය අපි දන්නව නම් පින්නතුනි අවසාන මොහොතේ අපට තියෙන බය හුඟක් අඩු වෙනවා. අපි ඇතැම් විට මේ පරණ ශරීරය අත්හරිනකොට හුඟක් සංවේගයකටපත් වෙනවා. පින්නතුනි බය වෙන දෙයක් නැහැ. මේ ශරීරය අත්හරිනකොටම මීටත් වඩා හොඳ නිරෝගී ආත්ම භාවයක සියලුම වටා පිටාව සියලුම පරිසරය සකස් කරගෙන ඉන්නේ. ඇත්තටම ධර්ම අවබෝධයෙන් ඉහළට යන විට එයා මනස් ලෝකේ දෙයක් විතරක් නෙවෙයි, එයා දිවි ලෝකේ මට්ටමට හිත දිනු කරනවා. ඒ විතරකුත් නෙවෙයි, එයා දිවි ලෝකෙනුත් ඉහළට ගිහිල්ලා බ්‍රහ්ම තත්ත්වය දක්වාම හිත දිනු කරනවා. ඒ විතරක් නෙවෙයි, හරියට ධර්මය දන්නවා නම් එයා සක්කාය දිට්ඨිය දුරු කරගෙන යා නැවත අපායට නොවැටෙන විදියටම යා හිත දිනු කරනවා. මෙන්න මේ වගේ පින්තුණි ඉතාම පැහැදිලි දහම් මඟක් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා. මේ ආධ්‍යාත්මික සුවය මරණාසන්න මොහොතේදීවත් මරණයෙන් පස්සේදීවත් ලබන දෙයක් නෙවෙයි පින්තුණි. මේ ආධ්‍යාත්මික සුවය මේ මොහොතේම ලබන දෙයක්. ඔබ හරියට ධර්ම ශ්‍රවණය කළා නම් ඔබේ ජීවිතයේ ලොකුම ආධ්‍යාත්මික සිහිනේ බවට පත් වෙන්නට ඕන. බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන ඔබට දිනකට වැඩි වාර ගණනක් මතක් වෙන්නට ඕන. ඔබ රකින සීලය, පංචශීලය ඔබ ඊටම මනමින් ආරක්ෂා කරනවා කියලා නිතර නිතරම හිතන්නට ඕන. සෘතවන්ත භාවයේ ඔබ ධර්මඥානය ලැබලා තියෙනවා නම් චතුරාර්ය සත්‍ය, හේතුඵල ධම මේ කරුණු තමයි Tamanට දවසට වැඩිපුර වාර ගණනක් මතක් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, ත්‍යාගවන්ත භාවයේ දන් දීම කියුවම බොහෝ විට අපි හිතන්නේ අපි සන්තකව බඩමුට්ටු අනිත්ට දීම කියලා. ජෙනරොසිටි කියන එක නැත්තම් ෂෙයරින් සම්තින් කියන එක තමයි මතක් වෙන්නේ. නමුත් වෙනතුනේ ගැඹුරට ගියාම බුදුදහමේ මේ ත්‍යාගවන්ත භාවය කියන ඊට වඩා ගැඹුරු දෙයක්. බඩමුට්ටු අත්හැරියට විතරක් මේ ත්‍යාගයේ ගුණ දිනු කරවෙන්නේ. මේ ත්‍යාගවන්ත භාවය කියන්නේ යෝ තස්සායේව අශේෂ විරාග නිරෝධා ඡාගෝ. මෙන්න මෙතෙන්ට නියම ඡාගය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය තුන්වෙනි කාරණය. ඒ මොකද්ද? ඒ තමයි තමන්ගේ අභ්‍යන්තරයේට තමන්ගේ සිතිවිලි වලට තියෙන ආසාව. මේකට ඇත්තෙම ජෙනොසිටම නෙවෙයි මේක. මේකට කියන්නේ ලෙටින් ගෝ කියලා, ලිබරේෂන් කියලා. මෙන්න මෙතනින් තමයි කෙනෙක්ගේ සාර්ථකත්වය බලන්නේ. කොයිතරම් දුරට තමන් සංකල්ප දේවල් අත්හරින්නට තමන් සූදානම්ව ඉන්නවද කියන එක. පින්නතුනි මේ සියලුම ධර්ම කාරණා වලින් අපේ හිත හදාගන්නේ මෙතෙන්ට මේක නිකන් නෙවෙයි අත්හරින්නේ. මේකට වඩා ඉහළ තැනකට සියලු ආධ්‍යාත්මික සුවේ තියලයි මේ අත්හැරීම අපි කරන්නේ. ඊළඟට ප්‍රඥාවන්ත භාවයේ නුවණින් කාලය ගත කිරීම. මෙන්න මේ කරුණ වලින් ඉන්න තරමට අපි සැබෑ ලෙසම අපේ ඥාතීන්ට අපි උදව් කරනවා. ජීවත් වෙන ඥාතීන්ට විතරක් නෙවෙයි, මිය ගිහිලෙන සත්‍යයන්ට අපි දිනපතාම පින්කම් කළ පින් අනුමෝදන් කරනවා. යේසු සත්‍යත්වා කියලා. ඒ විතරක් නෙවෙයි, අපේ ළඟම ඥාතීන් මිය යන කලින් හැකිතාක් ඉක්මනට මේ ධර්ම වරප්‍රසාදය ලබා දෙනවා. පින්නතුනේ අද අපට බොහෝ අපි බයෙන් ඉන්නේ ලෙඩ වෙයි කියලා, මැරෙයි කියලා නේද? ඇත්තටම පින්නතුනේ මෙවැනි සද්ධර්මයක් ලැබුව අවස්ථාව, සම්බුද්ධ ශාසනයක් ලැබුව අවස්ථාව අපි බියෙන් සැකෙන් මිය යන්නේ නෙවෙයි. මේ ධර්ම අපට ලැබුණේ, අපට ලැබුණේ ඊටාම නිර්භයව සැනසීමෙන් මේ net එක පියාගන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. ඒ සඳහා අපි හැකිතාක් දුරට අපේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්නට ඕන. මේ කරන සියලු පින්කම් වලින් අපි නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය ලබාගෙන ලබන වටිනාම දේ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය. අනේ කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ලැබෙනකොට අපේ ජීවිත වේගවත්වම ඉදිරියට දියුණු වෙනට ඕන. Dear friends in Dhamma, at this moment you are practicing a very special meritorious act offering dana to the Mahasangha, generosity. Generosity is one of the main qualities that we can practice for our inner peace. The foundation of this merit is that gratitude. Buddha says, all the qualities depend on gratitude. As grateful relatives, you are doing this activity for sharing merits with your departed relative, Mrs. Hemadi Sanayaka. When we are grateful, little by little we go forward. We practice generosity, virtue, and mindfulness. When we consider the Buddha's message, all the doctrines that Buddha has explained for 45 years can be summarized into practice in loving kindness and practice in mindfulness. He who wishes to attain the peace of mind should practice loving kindness meditation, contemplating on that may all beings be well, happy and peaceful. Buddha says very clearly, anger is one of the main reasons that we suffer. Therefore, for reducing anger, Buddha has explained very special technique, practicing loving kindness meditation. We contemplate on all ways, may all beings be well, happy and peaceful. As the result of practicing loving kindness meditation, when we meet a person, we think that person like our only son or daughter. This is the highest attitude. If we have this attitude, actually we have no greed, no conceit, no anger, no jealousy because of this compassion. When someone practices loving kindness, he doesn't stop in loving kindness, he practices compassion, karuna, and sympathetic joy, mudita, and equanimity, upekkha. These are the four qualities that the Brahmas are living with. Metta, karuna, mudita, upekkha, four sublime states. If you want to see the beauty of your life with cessation, we have to practice these four qualities in our life. This is the way how we make a Brahma realm, Brahma world, in this human life. Having human body, when we practice these four qualities in our life, it means we are like Brahma realms, Brahma beings. Not only that, on the other side, Buddha explained the way how we overcome the samsaric circle completely. For that Buddha says, practicing mindfulness is the only way for the getting rid of suffering. And practicing mindfulness is the only way for the liberation. What is the mindfulness? Mindfulness means being our body and mind. We should keep our attention in our body and mind. We always do activities with mindfulness and also we are aware of our mind, mental situation. What are the thoughts that my mind has at the moment? When mind is angry, we understand how my mind has anger. When mind is greedy, we understand how my mind has greed. According to this understanding, we always take care of our mind. Then negative thoughts don't come to our mind. Our mind is very pure and calm. Little by little, we develop our mindfulness. Finally, we have to practice only one thing, which is reflecting on impermanence. Our entire life is the present moment, the present thought. That present thought didn't come to the present from the past. The present thought will not go to future from the present. It arises and ceases at the moment. If you are mindful in our present thought with wisdom, reflecting on impermanence, it means our mind is not fixed in material things or four fundamental elements outside. We completely depend on wisdom, reflecting on impermanence. Then nobody or nothing can disturb our peace of mind. We have created a real refuge in our life. That says in Buddhism, Dhamma Deepa Bhikkhave Viharata Dhamma Sarana Nanya Sarana. Dwell with the Dhamma as a refuge, as an island with no other refuge. What is the Dhamma? Dhamma means mindfulness. Mindfulness is the best friend in our life. if we are mindful in our body and mind, contemplating on impermanence, this is the highest spiritual development that we can practice to overcome suffering completely. On this pattern, gratitude is very important. When we are grateful, we practice generosity and virtue, and also as the person who practices loving kindness meditation, always we reduce our greed, anger, jealousy, and conceit. On this path, we acquire positive thoughts, and also we receive some results, visible results in this life. What are the visible results that we can receive by practicing these kind of activities? Ayu, Varna, Sapa, Bala. Ayu means longevity, Varna, good complexion, Sapa, happiness, and Bala, strength. Having these benefits, results by practicing good qualities in our life, finally we receive the highest benefit associated with good association, good friends. When we associate good friends, then we receive the Dhamma throughout listening to Dhamma. We practice loving kindness and mindfulness to the maximum level. This is the path for liberation. For that, let's try to do these activities as much as we can. For that, I wish you all the best. By the power of these meritorious deeds, may your departed relative, Mrs. Hema Dishanayake, who passed away 3 months ago, by receiving these merits, may she have a blissful life, and finally, may she attain the final bliss of liberation. Pinnatuni, ada me pinkamak siddha kirimen, Michael Mahatmat, Pushpanona Mahatmiyat, Balapurathu wenawa. Visheshayenma meeta maasa 3kata kalin miya giya aadarine sohiriya Hema Dishanayake mahatmiyata punya anumodana karannata. ඒ වගේම මයිකල් මහත්මයාගේ ආදරණීය දෙමව්පියන් මැටිල්ඩා ද සිල්වා මෑනියන්, ඩොමිනින් ද සිල්වා පියතුමා, ඒ වගේම පුෂ්පනවනගේ ආදරණීය දෙමව්පියන් කුසුමාවති වික්‍රමරත්න මාතාව මෑනියන්, ඒ වගේම සුභසේන වික්‍රමරත්න පියතුමා, වැඩිමාල් සොහොයිරිය, ඒ වගේම ස්වර්ණා ගුණතිලක, ක්ලොයිඩ් ගුණතිලක ආදරණීය ඥාතීන් මේ හැම දෙනා කොටමත් පුණ්‍ය ආනුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අතර සුරංජිත් කමාරත්න මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. මීට මාස 7කට කලින් මිය ගිය සිල්වියා විජේතුංග මාතාවට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ නම් සඳහන් කළ ඥාතීන් ඇතුළු මේ ඉතාම ශ්‍රද්ධාවෙන් පින්කමට සහභාගී වුණු ඔබ හැමදෙනාගේම නමින් මිය ගිය යම් තාක් ඥාතීන් වෙත්නම් ඒ හැමදෙනාම හොඳට සිහිපත් කරගන්න. එපමණක් නෙවෙයි, පසුගිය වසර කිහිපය තුලම නොඑක ආකාරයේ ලෙඩ රෝගවලින් මිය ගිය ලෝකුරා යංඛා සත්‍යං පින් බලාපොරොත්තුකින් සිටිත්නම් ඒ සියලු සත්‍යෝද මේ පින දැක සුවපත් වෙත්වා, සුගතිගාමී වෙත්වා, අවසන උතුම් මොණිවණින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පැන් වාදිනේ අරගෙන පැන් වඩමින් අපි පුණ්‍ය ආනුමෝදනා කරමු. කවුරුත් ගාතාව කියන්න. ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, පුරා පරිපූරෙන්ති සාගරං ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති උන්නමේ උදකං වත්තං යතානින්නම් පවත්තති ඒවමේව හිතෝ දින්නම් තේතානං උපකප්පති පත්තිතං තුයං කිප්පමේව සමිජ්ජතෝ සම්දේ පූරෙන්තු චිත්ත සංකම්ප චන්දෝ පන්නරසී. රැස් කරගත් මේ සියලු පින් දහම් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. සම්මදෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පුෂ්පනවන මයිකල් මහත්මයතුළු ඒ ශ්‍රී ලංකාවේ සිට පැමිණිච්ච ඒ දිසානායක සොහොයුරායතුළු හැම දෙනාටම දෙවියන්ගේ දැහැමේ රැකවරණ ආරක්ෂා සැලසේවා. පින්තුන් සිදු කරන සියලු දැහැමේ කටයුතු සඵල කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන ප්‍රතුමෙන් දෙවියන්ටත් අප පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. එත්තාවතාච අම්හේ සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පන්ති සින්දියා. හොඳයි, පුෂ්පනෝනා මයිකල් මහත්මයා හුඟක්ම සතුටට පත්වන්න. ආදරණීය සොහිරිය හේමා දිසානායක මහත්මියගේ තුන් මාස දානය ඉතාම ලස්සනට මේ සිද්ධ කළේ. ඥාති මිත්‍රාදීන් බොහෝ දෙනෙක්ගේ සහභාගිත්වයෙන් සහයෝගයෙන් මේ ඉතාම ලස්සනට පින්කම සිද්ධ කළේ. ඉතින් පින්කමට පැමිණෙච්ච පින්තුන් හැම දෙනෙක්ම මේ අත්තන්ට පින්කම ලස්සනට කරන්නට උදව් උපකාර කළා. ඔබ හැම දෙනාටම බොහොම පින්, විශේෂයෙන්ම අනුමනෝනත් එවාගේ මතුල මහත්මයතුළු ඒ පින්නතුන් ඉතාම ලස්සනට මේ පින්කම සංවිධානය කරලා ඒ අත්තන්ගේ උපරිම දායකත්වය දක්වලා මේ පින්කම වඩාත්ම අලංකාරවත් වන්නට කටයුතු කළා. ඉතින් ඒ පින්නතුන් ඇතුළු මේ දාන උපකරණ සකස් කරගෙන පින්කමට සහභාගී වුණු ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද කරනවා. මේ විහාරස්ථානය ආරම්භ කිරීමේ පටන් මේ මොහොත දක්වා සිදු කළ සියලු පින්කමලානිසංසයෙන් ඔබ හැම දෙනාගේම ජීවිත වඩ වඩාත්ම සාර්ථක වේවා. නිදුක් නිරෝගී සම්පත්තියේ චිරජීවනයේ සැලසේවා. පින්තුන් සිදු කරන සියලු දෙහිමේ කටයුතු සඵල කරගන්නට මේ පින්කමට ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවිවාදන සීලෙස නිච්ඡං වන්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පන්ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතෝ.